नमस्कार वेवा बुद्धुर्व नट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुव नट समदा सदखं शरणयामि नमस्कार वेवा संगरुव नट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुव नट समदा शरण शरणयामि साधु අපි ඒ අපේ ශාස්ත්‍රුන් වහන්සේ වන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්වයේ සමරන කාල පරිච්ඡේදයේදී බුදුරජාණන් වහන්සේ ගැන අපි වරින් වර ඉගෙන ගන්නවා. මෑතකදී ඔබට මතකද අපි ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරපු ආකාරයේ නගර සූත්‍රය. බුදුරජාණන් වහන්සේ නමක් තවත් බුදුරජාණන් වහන්සේ නමකට සමානයි. හැබැයි ලෝකේ අන් අයට අසමානයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට නමක් තියෙනවා ආසම සම. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධින් විතර නෙමෙයි උන්වහන්සේලා සමාන වෙන්නේ. උන්වහන්සේලාගේ මුළු ජීවිතේම සමානයි. ඒ ගැන තියෙන හොඳ විස්තරයක් මහා පදාන සූත්‍රයේ සඳහන් වෙනවා දීඝනිකාය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත්නුවර ජේතවනාරාමේ කරේරි කුටිය ලුණුවරණ ගසින් කළ කුටියක. එදා භික්ෂුන් වහන්සේලා රැස් වෙලා කතා කරමින් සිටියා පුබ්බේ නිවාසානුස්සති ඥානය ගැන. අතීතේ ගත කරපු ජීවිතය ගැන දන්නා නෝන. ඒ කියන්නේ කෙනෙකුගේ ඥානයකින් සමහර භික්ෂුන් වහන්සේලා කිව්වා ආත්ම භාව 10ක් දකින්න පුළුවන්, සමහර කිව්වා ආත්ම භාව 100ක් දකින්න පුළුවන්, 1000ක් දකින්න පුළුවන් කියලා විස්තර කතා කර කර හිටියා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේට දිව්‍ය ශ්‍රවණයෙන් අහන්න ලැබුණා මේ භික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපේ කතා කර කර ඉන්න කාරණාව. එතකොට උන්වහන්සේටි ධම්සභා මණ්ඩපේ නෙවෙයි. උන්වහන්සේටි කොහෙද? කරේරි කුටියේ. ඉතින් උන්වහන්සේ එතනට වැඩම කළා. වැඩම කළා ඇහුව මහණෙනි, මොකද්ද දැන් ඔබ කරමින් සිටිය කතාව? කිව්ව භාග්‍යතුන් වහන්සේ අපි කතා කරමින් සිටියේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ගැන. ඒ ඥානයේ තියෙන වටිනාකම ගැන අපි කතා කර කර සිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි ඔබ කැමතිද පුබ්බේ නිවාස ඥාණයෙන් දැනගත යුතු විස්තරයක් අහන්න? කැමතියි කිව්වා. භික්ෂුන් වහන්සේලා ආරාධනා කළා, ඒතස්ස භගවා කාලෝ, භාග්‍යතුන් වහන්සේ මේට කාලයයි. ඒතස්ස සුගත කාලෝ, සුගතයන් වහන්සේ මේට කාලයයි. භාග්‍යතුන් වහන්සේ මේ අතීතේ පුබ්බේ නිවාස ආනුස්ති ඥාණයෙන් දැනගන්න ඕන කාරණාව වදාරණ සීක්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි ඒ සිද්ධ වුණේ මේට 90 කල්පයකට කලින්. ඒ තමයි විපස්සී කියන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. මහණෙනි ඊළඟ කාරණේ සිද්ධ වුණේ මේට 30 කල්පයකට කලින්. ඒ සිඛී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණා. වෙස්සභූ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණා. මහණෙනි ඊළඟට මේ මහා භද්‍ර කල්පේ කකුසන්ධ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. කෝණාගමන සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා. මේ මහා භද්‍ර කල්පේ වර්තමානයේ තථාගතයන් වහන්සේ පහළ වෙලා ඉන්නවා. දැන් මේ මහා භද්‍ර කල්පයේ කියන වචනේ තමයි එතකොට ඉස්සර මේ යුගයට භාවිතා වුණේ. ඔබ දන්නවා ඇති අර බ්‍රාහ්මණයින් ඔය වාද විවාද කරලා විනාශ කළාට පස්සේ මේ යුගයට කලියුගය කියලා නම දැම්මනේ, විනාශකාරී යුගය කියන අර්ථයෙන්. ඒ බුදුදහමට විරුද්ධව දාපු නම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි විපස්සී බුදුරජාණන් වහන්සේ උපන්නේ ක්ෂත්‍රිය වංශේ. ක්ෂත්‍රිය කුලයේ තමයි උපන්නේ. ක්ෂත්‍රිය කුලයේ කියන්නේ ඔව් රජපෞලේ. සිකී බුදුරජාණන් වහන්සේත් උපන්නේ ක්ෂත්‍රිය පෞලේ. වෙස්සබූ බුදුරජාණන් වහන්සේත් උපන්නේ ක්ෂත්‍රිය පෞල. කකුසන්ධ බුදුරජාණන් වහන්සේ උපන්නේ බ්‍රාහ්මණ පෞලක. කෝණාගමන බුදුරජාණන් වහන්සේ උපන්නේ බ්‍රාහ්මණ වංශික පෞලක. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උපන්නේ බ්‍රාහ්මණ පෞලක කියන මහණෙනි වර්තමානයේ තථාගතයන් වහන්සේ උපන්නේ ක්ෂත්‍රිය පෞලක. එතකොට මේ අපි දන්නවා ඒ කාලේ තිබුණ වර්ණ හතරක් මොනවද? ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර. මේවට තමයි ප්‍රධාන වශයෙන්ම සමාජෙ බෙදිලා ගියේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඒ වර්ණයන්ට අදාළ ගෝත්‍ර නම් තිබුණා. කියනවා මහණෙනි විපස්සී බුදුරජාණන් වහන්සේ උපන්නේ කොණ්ඩඤ්ඤ කියන ගෝත්‍රේ. සිකී බුදුරජාණන් වහන්සේ උපන්නේ කොණ්ඩඤ්ඤ කියන ගෝත්‍රේ. වෙස්සබූ බුදුරජාණන් වහන්සේ උපන්නේ කොණ්ඩඤ්ඤ කියන ගෝත්‍රේ. කකුසන්ධ බුදුරජාණන් වහන්සේ උපන්නේ කාශ්‍යප කියන ගෝත්‍රේ. ඊළඟට කෝණාගමන බුදුරජාණන් වහන්සේ උපන්නේ කාශ්‍යප ගෝත්‍රේ. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උපන්නේ කාශ්‍යප කියන ගෝත්‍රේ. කියන මහණෙනි වර්තමානයේ තථාගතයන් වහන්සේ උපන්නේ ගෞතම කියන ගෝත්‍රේ. ඔබට හිතෙන්න පුළුවන් ඒ කාලේ විතරයි මේක තිබුණේ කියලා. අදත් මේ ගෝත්‍ර තියෙනවා. අද බ්‍රාහ්මණයන් මොන ගැවුනාම ද බ්‍රාහ්මණයෙකුට බ්‍රාහ්මණයෙන් මොන ගැවෙනවද දන්නවා? ඒගොල්ලෝ ඔක්කොම එකම එක වංශය කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා ඔබේ ගෝත්‍රය කොමකටද කියලා. සමහර කෙනෙක් කොණ්ඩඤ්ඤ ගෝත්‍රේ, සමහර කෙනෙක් කාශ්‍යප ගෝත්‍රේ. අදත් ඉන්දියාවේ එක තියෙනවා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි විපස්සී බුදුරජාණන් වහන්සේ අවුරුදු 80,000ක් ආයු ප්‍රමාණයකින් වැඩ හිටියා. සිකී බුදුරජාණන් වහන්සේ අවුරුදු 70,000ක් ආයුෂයතුව වැඩ සිටියා. ඊළඟට වෙස්සබූ බුදුරජාණන් වහන්සේ අවුරුදු 60,000ක් ආයුෂයතුව වැඩ සිටියා. කකුසන්ධ බුදුරජාණන් වහන්සේ අවුරුදු 40,000ක් ආයුෂයතුව වැඩ සිටියා. කෝණාගමන බුදුරජාණන් වහන්සේ අවුරුදු 30,000ක් ආයුෂයතුව වැඩ සිටියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු 20,000ක් ආයුෂයතුව වැඩ සිටියා. කියන මහණෙනි මේ කල ආයුෂ අල්පයි, බොහොම ප්‍රමාණය පොඩ්ඩයි තියෙන ආයුෂ. යම් කිසි කෙනෙක් බොහෝ කල් ජීවත් වුණා කියන්නේ එක්ක අවුරුදු 100යි එක්ක 100ට චූට්ටක් වැඩි කියනවා. ඊළඟට මහණෙනි විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ුනේ පළල් රුක් සෙවණක. සිකී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ුනේ හෙළඹ රුක් සෙවණක. කකුසන්ධ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ුනේ මහරි රුක් සෙවණක. කෝණාගමන සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ුනේ දිඹුල් රුක් සෙවණක. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ුනේ නුග රුක් සෙවණක. කියන මහණෙනි මෙකල අරහත් සම්මා සම්බුද්ධ වන තථාගතයන් වහන්සේ ඇසතු රුක් සෙවණේ තමයි සම්මා සම්බෝධියට පත්ුනේ. එතකොට අපිට පේන එකම ආකාරයක් උන්වහන්සේලාගේ ජීවිතවල තියෙනවා. මහණෙනි විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඛණ්ඩ 30 කියලා ශ්‍රාවක යුගලක් හිටියා. සිකී බුදුරජාණන් වහන්සේට අභිභූ සම්භව නමින් ශ්‍රාවක යුගලක් හිටියා. අග්‍ර ශ්‍රාවක යුගලක්. වෙස්සබූ බුදුරජාණන් වහන්සේට සෝණ උත්තර නමින් අග්‍ර ශ්‍රාවක යුගලක් හිටියා. ඊළඟට කකුසන්ධ බුදුරජාණන් වහන්සේට විදුර සංජීව නමින් අග්‍ර ශ්‍රාවක යුගලක් හිටියා. ඊළඟට කෝණාගමන බුදුරජාණන් වහන්සේට බියෝස උත්තර නමින් අග්‍ර ශ්‍රාවක යුගලක් හිටියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට තිස්ස භාරද්වාජ නමින් අග්‍ර ශ්‍රාවක යුගලක් හිටියා කියන මහණෙනි මිකල තථාගතයන් වහන්සේට සාරිපුත්ත මොග්ගල්ලාන කියලා අග්‍ර ශ්‍රාවක යුගලක් ඉන්නවා. ඊළඟට කියනවා මහණෙනි විපස්සී බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සම්මේලන තුනක් තිබ්බා. ශ්‍රාවක සංඝ කියන්නේ එක එක අවස්ථාවල ශ්‍රාවකයන් ඒක රාශිය වුණා තුන් වතාවක්. එක වතාවක් ශ්‍රාවකයන් ඒක රාශිය වුණා 168,000ක්. ශ්‍රාවක සමූහය ඒක රාශිය වුණා. ඊළඟ පාර ශ්‍රාවක සමූහය ඒක රාශිය වුණා භික්ෂුන් වහන්සේලා 100,000ක්. ඊළඟ පාර ඒක රාශිය වුණා භික්ෂුන් වහන්සේලා 80,000ක්. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි විපස්සී බුදුරජාණන් වහන්සේට ඒ රැස්වෙච්ච එක්කෝම ඒ ශ්‍රාවක සන්නිපාතයේ සිටි සියලු දෙනාම රහතන් වහන්සේලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සීකි බුදුරජාණන් වහන්සේටත් ඒ වගේ ශ්‍රාවක සන්නිපාත තුනක් තිබ්බා. එක් අවස්ථාවකදී ශ්‍රාවකයන් 100,000ක් ඒක රාශිය වුණා රහතන් වහන්සේලා. එක්තරා අවස්ථාවක රහතන් වහන්සේලා 80,000ක් ඒක රාශිය වුණා. එක් අවස්ථාවක රහතන් වහන්සේලා 70,000ක් ඒක රාශිය වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා වෙස්සභූ බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවක සන්නිපාත තුනක් තිබ්බා. එක් අවස්ථාවක රහතන් වහන්සේලා 80,000ක් ඒක රාශිය වුණා. එක් අවස්ථාවක රහතන් වහන්සේලා 70,000ක් ඒක රාශිය වුණා. එක් අවස්ථාවක රහතන් වහන්සේලා 60,000ක් ඒක රාශිය වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි වෙස්සභූ බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනක් තිබ්බේ. ඊළඟට කකුසන්ධ බුදුරජාණන් වහන්සේට එක් වතාවක් ශ්‍රාවක සංඛ්‍යා රැස් වුණා රහතන් වහන්සේලා 40,000ක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කෝණාගමන බුදුරජාණන් වහන්සේට තික සංඝ සන්නිපාතයයි රහතන් වහන්සේලා 30,000යි. තින මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙකල එක සංඝ සම්නිපාතයක් තියෙනවා ශ්‍රාවකයන් වහන්සේලා 1,250යි. ඔබට මතක ඇති මොකද්ද මහා සමය සූත්‍රයේ සඳහන් වෙන සංඝ සම්නිපාතයේ වෙච්ච අවස්ථාව. ඊට පස්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට මහණෙනි අග්‍රඋපස්ථායකෙක් හිටියා අශෝක කියන නමින්. සීකී බුදුරජාණන් වහන්සේට අග්‍රඋපස්ථායක භික්ෂුවක් හිටියා ඛේමංකර කියන නමින්. වෙස්සභූ බුදුරජාණන් වහන්සේට අග්ගු ප්‍රස්ථායක නමක් හිටියා උපසන්ත කියන නමින්. ඊළඟට කකුසන්ධ බුදුරජාණන් වහන්සේට අග්ගු ප්‍රස්ථායකයන් වහන්සේ නමක් හිටියා බුද්ධිජ කියන නමින්. කෝණාගමන බුදුරජාණන් වහන්සේට අග්ගු ප්‍රස්ථායක නමක් හිටියා සොත්තිජ කියන නමින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මෙකල අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආනන්ද කියන නමින් අග්‍රඋපස්ථායකයන් වහන්සේ නමක් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියා උනේ බන්දුම කියන රජුරු. මෑණියන් උනේ බන්දුමති කියන දේවිය. රාජධානී නම බන්දුමති කියන රාජධානී. සීකී බුදුරජාණන් වහන්සේගේ පියාගේ නම අරුණ කියන රාජ්‍යරුව. මෑණියන්ගේ නම ප්‍රභාවති. එතකොට සීකී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච රාජධානී නම අරුණවති රාජධානී. වෙස්සභූ බුදුරජාණන් වහන්සේගේ පියාගේ නම සුප්පතීත කියන රාජ්‍යරුව. මෑණියන්ගේ නම යසවති. අනුමම කියන නගරයේ තමයි මේ රාජ්‍යරුව උපන්නේ. එතකොට මේ ඔක්කොම රජපෞලේ නේ. රජපෞල. ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ කක්කුසන්ධ, කෝණාගම, කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා තුන්ම මොන පෞලෙද? බ්‍රාහමණ පෞලෙ. කියන මහණෙනි කක්කුසන්ධ බුදුරජාණන් වහන්සේගේ පියා වුණේ අද්විදත්ත කියන බ්‍රාහමණයා. මෑණිය වුණේ විසාකා කියන බ්‍රාහ්මණි. ඒ කාලේ කේම කියන රජුරු කෙනෙක් කේමවතී කියන රාජධානීක රජ කළා. ඊළඟට කියන කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ පියා වුණේ යඤ්ඤදත්ත කියන බ්‍රාහ්මණයා. මෑණියන්ගුණේ උත්තරා කියන බ්‍රාහ්මණිය. ඊළඟට රජුරුවන්ගෙනම සෝභ. ඒ කාලේ සෝභාවතී කියන රාජධානීකම රජකලේ. ඊළඟට කියන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ තාත්තගේ නම උනේ බ්‍රහ්මදත්ත, පියාගේ නම උනේ ධනවතී. පිකී කියන රජුරුව ඒ කාලේ හිටියේ බරණස තමයි රාජධානිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා, එතකොට ඒ උන්වහන්සේලා මේ බ්‍රාහ්මණනේ ආයමත් ඔව් ක්ෂත්‍රිය වංශයට ආවා. කියන මහණෙනි මෙකල්ල තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පියා උනේ සුද්ධෝදන රජුරුව, මෑණියන් උනේ මහාමාය දේවිය, රජුරුවන්ගේ රාජධානිය උනේ කපිල වස්තු. අනාගතයේ මෛත්‍රි බුදුරජාණන් වහන්සේ මොන වංශයක උපදින්නේ? බ්‍රහ්මණයි. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහිම විස්තර කතා කරලා විහාරයට වැඩියා. එතකොට භික්ෂුන් වහන්සේලාට හරි පුදුම හිතුණා. මේ කතාව අහලා කියනවා මහණෙනි හරි පුදුමයි. තථාගතයන් වහන්සේලාගේ තථාගතයන්ස මහිද්දිකතා මානුභවත් මේ මහා ඍද්ධිමත් බව හරි පුදුමයි. මොකද මේ අතීතයේ පිරිනිවන් පාපු කවුරුවත් දන්නේ නැති කිසිම කෙනෙක් විස්තරයක් කිසිම හාවක්කුවක් නොදන්නා මේ අතීතයේ විස්තරයක් මේ විදිහට නම් වශයෙන් මේ ගෝත්‍ර නම් වශයෙන් රජවරුන්ගේ නම් වශයෙන් මේ විස්තර කරන විදිය හරි පුදුමයි. මේක කොහොමද කියන්නේ මේගොල්ලෝ කල්පනා කරනවා. ඒ නිසා මේ ආශ්චර්යයි. මේක නම් එක්ක තථාගතයන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳ ධර්ම ධාතු අවබෝධ කරපු නිසා වෙන්නේ ඇති. මෙච්චර විස්තර සොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවිවරු කිව්වද දන්නේත් නැහැ කියලා මේ භික්ෂුන් වහන්සේලා කතා වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දා හවස් වරුවේ ආයමත් වැඩියද දම්සභා මණ්ඩපයට වැළැව්වා. මහණෙනි දැන් මොකද්ද කතාවේ වෙන්නේ? දෙක භාගතුන් වහන්සේට මේ කතාවේ වෙන්නේ අද මේ උදේ කතා වෙච්ච කාරණාව මොකද්ද? මේ අතීතයේ මෙච්චර අතීතයේක විස්තර භාගතුන් වහන්සේ මේ දන්නවා. මේ බුදුරජාණන් වහන්සේලා ගැන උන්වහන්සේලාගේ නංගොත් මෞපියන්ගේ නම් ශ්‍රාවකයන්ගේ නම් බුදු වෙච්ච බෝධි ආයුෂ ප්‍රමාණය මේ ඔක්කොම හොයාගත්තේ ධර්ම ධාතුව අවබෝධින්ද නැත්නම් දේවතා උන්වහන්සේලා කිව්වද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේක කරගේ ධර්ම ධාතුව නිසා කිව්වා. මේ ධර්ම ස්වභාවය අවබෝධ වෙච්ච නිසායි. හැබැයි දෙවිවරුත් මට මේ කාරණේ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඒ පෙර පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් ලබා ගන්න ඕන විස්තර තවහඬ සතුටුද කියලා ඇහුවා. එතන භික්ෂුන් වහන්සේලා කියන භාග්‍යතුන් වහන්සේ මේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් ලැබෙන විස්තර අපට තව කියා දෙන සීක්වා වෙනන් අහන්න කිව්වා. හරි ලස්සනයි මේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව. එන මහණෙනි විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මින් කල්ප 91කට කලින්. ඒ බුදුරජාණන් වහන්සේ උපන්නේ ක්ෂත්‍රිය වංශේ. ඒ බුදුරජාණන් වහන්සේ උපන්න ගෝත්‍රය කොණ්ඩඤ්ඤ ගෝත්‍රය. ඒ බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 80,000ක් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් උනේ පළොල් රුක් 7 දී. ඒ බුදුරජාණන් වහන්සේට අග්‍ර වූ ශ්‍රාවක යුවලක් හිටියා ඛණ්ඩ 39. විපස්සී බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන්ගේ සන්නිපාත 3ක් තිබ්බා. එකක රහතන් වහන්සේලා 168,000යි, අනෙක් සන්නිපාතයේ ශ්‍රාවකයන් රහතන් වහන්සේලා 100,000යි, අනිත් ශ්‍රාවක සන්නිපාතයේ රහතන් වහන්සේලා 80,000යි. ඒ බුදුරජාණන් වහන්සේට අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් හිටියා අශෝක කියන නමින්. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියා වුණේ බන්දුම කියන රජුරු. මෑණියන් වුණේ බන්දුමති කියන දේවිය. රජුරුවන්ගේ රාජධානිය වුණේ බන්දුමති. කින් මහණෙනි මේ විපස්සී බුදුරජාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඊතාව සිහිනුවණින් යුතුව මිනිස් මව කුසේ බැසගත්තා. මහණෙනි මේක ධර්මතාවයක්. ධර්මතාවයක් කියන්නේ සියලුම බුදුරජාණන් වහන්සේලාට එකම විදියට සිදු වෙන දෙයක්. මොකද ඒ තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනා සිහිනුවණින් යුතුව මව කුස පිළිසිත ගැනීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනී මෞකස පිළිසිඳ ගත්තාම ඒ වෙලාවට දෙවියන්ගේ දීවානුභාව ඉක්මවාගේ මහත් ආලෝකයක් ලෝකෙ පැතිරෙනවා. ඒ පැතිරුණාම ලෝකාන්ත නරකේ පවා ආලෝකවත් වෙනවා. ඒ දිනේ පවා එකිනෙකා හඳුනා ගන්නවා මේ අපි වගේ අනිත් ඇත් ඉඳලා ඉඳගෙන දුක් විඳිනව නේද කියලා. එතකොට මේ දෙවියන්ගේ දීවානුභාව ඉක්මව ආලෝකය පහළ වීම ධර්මතාවයක්. ඒ කියන්නේ ඒක හැම බුදුරජාණන් වහන්සේම උපදිනකොට සිද්ධ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි යම් විටක මහබෝසතාණන් වහන්සේ මව කුසෙයි බැස ගන්නවාද එතකොට සතරවරන් දෙවිවරු කියලා කියන්නේ ඔව් පුරිමන් දිසම් දතරට්ටෝ පෙරදිග දිසාවට දතරාෂ්ඨ පෙරදිග දිසාවට කියන්නේ නැගෙනහිර පුරිමන් දිසම් දතරට්ටෝ දක්ෂිණේ ඉන්න විරුල්ලකෝ දකුණු දිසාවට විරුල්ලක පක්ෂිමේන විරූපක්කෝ පස්චිම දිසාවට විරූපාක්ෂ පස්චිම දිසාව කියන්නේ බටහිර නාගාණන් ආදිපති බටහිර දිසාව තමයි නාගයන්ට අධිපති ඉන්නේ ඔව් කුවේරෝ උත්තරන් දිසං ඒ කියන්නේ උතුරු දිසාවට අධිපති කුවේර කිව්වේ වෛශ්‍රවණ දිවිරාජ මේ සතරවරන් දෙවිවරු මේ සතර දෙවිවරුන් රහස මොකුත් ලෝකෙ වෙන්නේ සතරවරන් දෙවිවරුන් ජන්න ගන්නවා මනා සීනෝනන් ඉතු මෙන්න බෝසතාණන් වහන්සේ මව කුසී උපන්නා ඊට පස්සේ ඒ සතරවරන් දෙවිවරු මේ බෝසතාණන් වහන්සේ හෝ බෝසත් මෑණියන් හෝ කිසි කෙනෙක් කිසි මිනිසෙක් වේවා අමනුෂ්‍යෙක් වේවා නොපිලාවා කියලා මිනිසෙකුගෙන්වත් අමනුෂ්‍යකින්වත් කරදරයක් නොවේවා කියන අදහසින් අර සතරවරන් දෙවිවරු ඇවිල්ලා රැකවල් ලනවා ඒ සතරවරන් දෙවියන්ගේ රැකවල් දෙමීම ධර්මතාවයක්. ඒ කියන්නේ සීලුම බෝසතාණන් වහන්සේලාට සිද්ධ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මව කුසී මහ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තු ගමන් අම්මා සිල්වත් වෙනවා. පිළිසිඳ ගත්ත ගමන් අම්මා සිල්වත් වෙනවා. මොකද්ද සීලේ? සතුන් මෙරීමෙන් වළකිනවා. සොරකමින් වළකිනවා. නිවැරදි කාම සේවනයෙන් වලකිනවා බොරු කීමෙන් වලකිනවා මත්පැන් මද්‍රව්‍ය භාවිතයෙන් වලකිනවා ඒ පංචශීලී ස්ථිරව අම්මා පිහිටනවා මේක ධර්මතාවයයි ඒ කියන්නේ සියලු බුදුරජාණන් වහන්සේලාට එතකොට බලන්න උන්වහන්සේලාට සමාන අවබෝධයෙන් විතර නෙවෙයි බුදුරජාණන් වහන්සේලාගේ ඥානේ තවත් බුදුරජාණන් වහන්සේලාට සමානයි එපමණකින් නෙමෙයි සමාන එහෙනම් මව කුස පිළිසිඳ ගැනීම මොහොතේ ඉඳලා සියල්ල සමාන වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මව කුසෙත බෝසතාණන් වහන්සේගේ පැමිණීම සිද්ධ වෙච්ච මොහොතේ ඉඳලා බෝසත් මෑණියන්ට කිසිදු පිරිමේක කෙරෙහි රාගසිත හටගන්නේ නැහැ කියනවා කිසිදු පිරිමේක කෙරෙහි රාගසිත හටගන්නේ නැහැ ඊළඟට කිසිම පිරිමේකට රාගසහිත සිතකින් ඒ මෑණියන්ව ඉක්මව යන්න බෑ කියනවා බලන්න මේ පුදුම බලයන්නේ කිසිම වෙලාවක රාග සහිත සිතකින් ඒ බෝසත් මෑණියන්ට සමීප වෙන්න කාටවත් බෑ කියනවා මේක ධර්මතාවයක් බලන්න රාග දේශෙම ප්‍රහාණය කරන කෙනා පහළ වෙනකොට ඇති වෙන වෙනස එතකොට ඒ සියලුම මෑණිවරුන්ට සිද්ධ වෙන පොදු දෙයක් ඊළඟට තියෙනවා මහණෙනි ඒ බෝසතාණන් වහන්සේ මව කුසී බැසගත්තද ඒ මොහොතේ පටන් ඒ මෑණියන් ඉතා ප්‍රියමනාප රූප දකිනවා ප්‍රියමනාප ශබ්ද අහනවා ප්‍රියමනාප සුවඳ දැනෙනවා ප්‍රියමනාප රස අනුභව කරනවා ප්‍රියමනාප පහස ලබනවා මේ ප්‍රියමනාප පංචකාමී ඈ විඳින්න ගන්නවා කියන ඒකත් ධර්මතාවයක් ඒ කියන්නේ සියලුම බෝසත් මවුරුන්ට පොදුයි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි බෝසතාණන් වහන්සේ ඒ මව කුසී පිළිසිඳ ගන්නවාද ඒ මොහොතේ ඉඳලා ඒ මෑණියන්ට කිසිම රෝගයක් නැහැ කියලා. කිසිම රෝගයක් නැහැ. ඒ මෑණියෝ ඉතාම සුවසේ ඉන්නේ. ඇයි ක්ලාන්තයක්වත් ඇයට කලන්තයක්වත් හැදෙන්නේ නැහැ කියනවා. ඊළඟට බෝසත් ඒ මෑණියන්ට තමන්ගේ කුසේ ඉන්න දරුවාව පේනවා. දරුවාගේ අගපසඟ පේනවා. මේක ධර්මතාවයක්. කොහොමද ඒක උපමාවක් තියෙනවා? ඒ කොහොමද මේ මණිකක් ඇතුලෙන් නූලක් දැම්මොත් පේන මණිකක් ඇතුලේ නූල පේනවා මණික ආස්යෙන්. ආනේ වගේ දරුවව පේනවා. මේක ධර්මතාවයක්. ඊළඟට කියනවා මහණෙනි බෝසතාණන් වහන්සේ බිහි වුණාට පස්සේ හරියටම දවස් 7න් මෑණියෝ කලුරිය කරනවා මරණයට පත් වෙලා තුසිත දිව්‍ය ලෝකෙ උපදිනවා. මේකත් ධර්මතාවයක්. සියලුම බෝසත් මෑණිවරුන්ට සිද්ධ වෙන ධර්මතාවයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සාමාන්‍යයෙන් ස්ත්‍රී දරුවෙක් වදන්නේ මාස 9ක් මව්කුසේ තබාගෙනයි. මහබෝසතාණන් වහන්සේ එහෙම නෙමේ, සම්පූර්ණයෙන්ම දස මාසයක් මව්කුසේ ඉන්නවා. මේකත් ධර්මතාවයක්. ඊළඟට තියෙනවා මහණෙනි අනෙත් ස්ත්‍රීන් දරුවන් බිහි කරන්න එක්ක වාඩි වෙලා එක්ක නිදාගෙන බෝසතාණන් වහන්සේ ඒ විදිහට ප්‍රසූත වෙන්නේ නැහැ කියන. බෝසතාණන් වහන්සේ බිහි කරන්නේ බෝසත් මෑණියෝ හිටගෙන කියලා. ඒකත් ධර්මතාවයක් කියනවා. එතකොට අර සල්වණේ අපේ මහ බෝසතාණන් වහන්සේ උපන්නේ කොහොමද? සල්වණේ සල්ලත් අල්ලගෙන හිටගෙන සිටිද්දී. ඊළඟට කියන මහණෙනි මෞකුසින් බෝසතාණන් වහන්සේ නික්මෙනකොටම ඉස්ලාම පිළිගන්නේ දෙවිවරු. ඊට පස්සේ තමයි උන්වහන්සේව මිනිස්සු පිළිගන්නේ. මේකත් ධර්මතාවයක්. මෞකුසින් බෝසතාණන් වහන්සේ බිහිවෙච්ච ගමන් පොළොවට පාය තබන්න ඉස්සර වෙලා තමයි මේ දරුවාව සතරවරන් දෙවිවරු පිළිගන්නේ. පිළි අරගෙන මෑණියන් ඉස්සරහට පෙන්නනවා දරුවාව. පෙන්නලා කියනවා පින්වත් දේවීන් වහන්සේ ඔබ සන්තෝෂ වන්න, මහානුභාව සම්පන්න මහේශාක්‍ය පුත්‍රුණක් උපන්නා කියලා. ඒකත් ධර්මතාවයක්. ඒ කියන්නේ ඔක්කොම එකම විදිහට අනිත් සියලුම බුදුරජාණන් වහන්සේලාට සිද්ධ වෙනවා. ඊළඟට කියන මහණෙනි බෝසතාණන් වහන්සේ මෞකුසින් බිහි වෙද්දී සෙම දිය ලේ මුකුත් අසූචි ආදියක් ගෑවිලා නැහැ කියනවා. පිරිසිදුව බිහි වෙනවා. එතකොට ඒ පිරිසිදුව බිහි වුණාම ඒක හරියට මේ කසීසලුවක ඔතපු මණිකක් ඇද්ද? ඒ මණික කසීසලුවේ ගෑවෙන්නේ නැහැ. කසීසලුව මණික ගෑවෙන්නේ නැහැ. ආන්නේ වගේ කියනවා. මේකත් ධර්මතාවයක්. ඊළඟට කියන මහණෙනි බෝසතාණන් වහන්සේ මෞකුසින් නික්මුණාද? අතට අර ගත්තද? එතකොටම පොළවෙන් දිවුල්පත් දෙකක් මතුවෙනවා කියනවා. එකක් රස්නි, අනෙක සීතලයි. ඒ දෙක එකතු වෙලා ඒකෙන් මවයි බෝසතාණන් වහන්සේ නෑ වෙනවා. ඒකත් ධර්මතාවයක් කියනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච වෙලාවේ පහළ වෙච්ච ඒ උල්පත් දෙක තිබිලා තියෙනවා අවුරුදු 1000ක්. ඊට පස්සේ නැතුව ගියේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඉපිදලා සුළු වෙලාවකින් අර දෙවිවරු ශේෂක් දරාගෙන සිටිද්දී මේ බෝසත් දරුවා සමපාදවලින් පොළවේ පිහිටා උතුරු දෙසට මූණලා සත්පියවරක් යනවා. ගිහින් වටපිට දිසාවන් බලලා කියනවා. මොකද්ද කියන්නේ? අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාති නපිදානි පුනබ්බෝ. එතකොට ඒක සියලුම බුදුරයන් වහන්සේලා ඒ වචනේ කියනවා. කියන මහණෙනි එතකොට මේ ලෝකයේ මහත් වූ ආලෝකයක් පැතිරෙනවා කියනවා. මහත් වූ ආලෝකයක්, දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවාගිය මහත් ආලෝකයක් පැතිරෙනවා. ඒ විතර නෙමෙයි, ඒ වෙලාවට දසදහසක් ලෝක ධාතු කම්පා වෙනවා. මහණෙනි මේකත් ධර්මතාවයක්. මට නෝන කෙනෙක් මේ ළඟදී කිව්වා ඇමරිකාවේ එක පිරිසක් එකතු වෙලා පිටසක් වලින් එක සම්බන්ධයක් හදාගෙන ඒගොල්ලෝ කියනවලු අපේ ලෝකේ තථාගත කියලා කෙනෙක් ගැන විතරයි අපි දන්නේ, වෙන කවුරුවත් ගැන දන්නේ නැහැ කියලා. මට ඒ විස්තරය එවන්නම් කියලා කිව්වා. කොහොමත් මේ මනුස්ස ලෝකේ තමයි මේ ආගම් කෝලහල ඔක්කොම තියෙන්නේ. මනුස්ස ලෝකෙ උඩ සියලුම දෙවියන්ගේ ලෝකේ දෙවියන්ගේ ශාස්ත්‍රණ වහන්සේ බුදුරජාණන් වහන්සේ විතරයි. වෙන කවුරුත් නැහැ. ඊළඟට දැන් කුමාරයාව එක්කගෙන මාලිගාවට ගියා. ගිහල බන්දුම කියන රජුරවන්ට පෙන්නුවා. ඊට පස්සේ රජිරුව මේ නිමිති බලන බමුණන්ව කැඳෙව්වා. නිමිති කියන්නේ මේ ශරීර සටහන්. කඳවල කියනවා මේ දැන් මේ බ්‍රාහ්මණය ටික ඇවිල්ලා හොඳට බැලුවා. මොනවද බැලුවේ? ඔව් බැලුවාම මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. මේ මහා පුරුෂ ලක්ෂණ 32 බැලුවා. බලලා කියනවා රජතුමනි මහා බල සම්පන්න කුමාරයෙක් මේ ඉපදිනා ඉන්නේ. හැබැයි මේ කුමාරයාට තියෙනවා මේ මහා පුරුෂයන්ට පිටින ලක්ෂණ 32ක්. ගිහිගෙදර හිටියොත් සක්විති රජ වෙනවා. පැවිදි වුණොත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඊට පස්සේ මහා පුරුෂ ලක්ෂණ ඒ බ්‍රාහ්මණයා විස්තර කරලා දෙනවා රජතුමනි මේ බලන්න මේ මනාව පිටපා තියෙනවා. මේ බලන්න මේ පා යට සක් ලකුණු තියෙනවා. මේ බලන්න විලුඹ දිගයි දික් ඇඟිලි තියෙනවා. මේ වගේ සම්පූර්ණ මහපුරුෂ ලක්ෂණ විස්තර කළා. ඊට පස්සේ එතන රජතුමනි මේ මහපුරුෂ ලක්ෂණ 32කින් යුක්ත මේ කුමාරයාට තියෙන ඊරණම් දෙකයි. එක්කෝ ගිහිගෙදර හිටියොත් සක්විති රජ වෙනවා, පැවිදි වුණොත් සම්මා සම්බුද්දත්වයට පත් වෙනවා. ඊට පස්සේ ඔන්න විපස්සී කුමාරයා සීතල උණුසුමක් නොවේවා කියලා සීසත් දරනවා. එතකොට විපස්සී කුමාරයා බොහෝ දිනාට ප්‍රියමනාපයි. මේ කුමාරයාට තියෙනවා අතිශයින්ම මිහිරි හඬක්. මොකක්ද ඒ ස්වරයට කියන්නේ? ඔව් බ්‍රහ්මස්වරය කියලා. ඒ කුරවි කෙවිල්ලකගේ මිහිරි ස්වරේ බඳු මිහිරි හඬක් තියෙනවා. ඊළඟට මේ කුමාරයාට උපන්නාම වූ විපස්සි කුමරුට දහවල ත්‍රෑ යොදුනක් ප්‍රමාණේ ඇහැට පේනවා. දවලුත් පේනවා, රැහැත් පේනවා. මේ නිසායි කුමාරයා ඊළඟට මේ කුමාරයා ඇස්පිය හෙලන්නේ. මේක තියෙනවා මහණෙනි තෞතිසා දෙවිය වගේ කියනවා. තෞතිසා දෙවිය තෞතිසාවෙන් බැහැපු දෙවියෙක් වගේ කියන කුමාරයා. කවුරුගෙනද මේ කියන්නේ? විපස්සී. විපස්සී කුමාරයා ඇස්පිය හෙලන්නේ කියනවා. ඒ නිසා මේ කුමාරයාට නම ලැබුණා විපස්සී කියලා. ඊළඟට රජුරු සිංහාසනයේ වාඩි වෙලා මේ බබාව ඔඩොක්ක තියාගන්නවා. එතකොට රජුරු තීරණ ගන්නකොට මේ චූටි බබා කියන ඔඩොක්ක ඉඳන් තාත්තේ ඕක නෙමේ තීරණේ මේකයි. එතකොට මේ රාජපාලනය කරන්නේ දැන් කවුද? විපස්සී කුමාරයා. කියනවා මේ ඒ කුමාරයා හොඳට කල්පනා කරනවලු අහලා. හොඳට බලනවලු. හොඳට බලලා කල්පනා කොට කියන නිසාත් විපස්සී කියලා කිව්වා. ඊට පස්සේ රජුරුව මේ කුමාරයාට ආදරෙන් මාලිගා තුනක් හදලා දුන්නා. බලන්න ඒකත් ඒ විදිහටම සිද්ධ වෙනවා. දැන් කුමාරයා අවුරුදු 100 ගානක් දහස් ගානක් වාසය කරනවා. කුමාරයා යනවා උද්‍යාන ක්‍රීඩාවට. දැන් ඔන්න දෙවිවරුන් ඊළඟට දෙවිවරු වැඩේ කරන්නේ. මොකද්ද? චතුර පිරිනිමිති පෙන්නුම් කරනවා. කුමාරයාට ඉස්සෙල්ලම පෙන්නුවා ඔව් මහල්ලෙක්, ඊළඟට ලෙඩෙක්, ඔව් මලකඳක්, පැවිදි රූපයක් පෙන්නුවා. ඊට පස්සේ එතකොට මේ දැන් රජුරුව දාලා තියෙන ඔත්තුකාරය දැන් රජුරුවහන මොකද්ද දැක්කේ? කුමාරයාට මොකද්ද වුනේ? මොනිට කියන මෙහෙම අද සිද්ධියක් වුණා. මෙහෙම දැක්ක කුමාරයාට හරි ෂොක් එකක් වැදුනා. මම කල්පනා කර කර ඉන්නවා. එතකොට රජුරුව හිතනවා විපස්සී කුමාරයා රජකම ගැන නොකල කිරීවා. විපස්සී කුමාරයා ගිහිගෙන ඉක්ම පැවිදි නොවේවා. බ්‍රාහ්මණයන්ගේ වචන අසත්‍ය වේවා කියලා ප්‍රතනෝ. ඊට පස්සේ ඔන්න ඔහොම තිබිලා දැන් විපස්සී බුදුරජාණන් වහන්සේ දැක්කා වික්ෂු රූපයක්. වික්ෂු රූපයක් දැකලා ඊට පස්සේ මොකද කළේ? මේ ඔව් දැන් ඉතින් කල්පනා කළා මේ පැවිද්දා කියන්නේ කවුද කියලා හොයන්න ගත්තා. එතකොට මේ රියදුරා කියනවා පැවිද්දා කියලා කියන්නේ ඔව් කුසල් කිරීම මැනවි, පින් කිරීම මැනවි, කෙලෙස් සංසිඳවීම මැනවි කියලා මේ සත්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කරන එක්කෙනා. ආ බොහෝ හොඳයි කියනවා ඒක නම් කියලා ඔන්න අපව හැරිලා යනවා. ඊට පස්සේ ඉපස්සී බුදුරජාණන් වහන්සේ රියුදුරාට කියන ඉෂේනම් රතාචාර්ය දැන් මෙතනින් එහාට මං එන්නේ ඔබ යන්න කියලා මේ විපස්සී කුමාරයා අර අශ්වකරත්තෙන් බහිනවා. බහලා අර පිටත් කරන මම මෙතනදීම මේ ගිහිගෙයි අතාරිනවා කියලා. එතකොට විපස්සී කුමාරයා ඔන්න ගිහිගෙයි අතාරලා පැවිදි වුණා කියලා ආරංචි වුණා. ආරංචි වුණාට පස්සේ රාජධානි 84,000ක් ජනතාව කාපනා කරනවා විපස්සී කුමාරයා සරවුල් බාලා පැවිදි වුණා නම් මේ පැවිද්ද ලාමක එකක් වෙන්න බෑ. මේක ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨ වූ පැවිද්දක්. එහෙමනම් අපිත් කේරවුල් බාලා අපිත් පැවිදි වුණා කියලා අර 84,000ක් දෙනා පැවිදි වුණා. පැවිදි වෙලා බෝසතාණන් වහන්සේ හොයාගෙන ගියා. දැන් ඊපස්සේ බෝසතාණන් වහන්සේ කව කොච්චර පිරිවරක් එක්කද චාරිකාව යන්නේ? 80,000 පිරිස සමග චාරිකාවට මිනිස්සු හොව ගහලා බලන්න එනවා. එහෙම යනකොට ඉපස්සේ බෝසතාණන් වහන්සේ භාවනා කරමින් ඉන්නකොට මතක් වුණා මම මේ වැඩේ කරන එක හරි නෑ. මොකද්ද? පිරිස් පිරිවරගෙන මේ අනේක හරිය මම තනි වෙන්න ඕනේ. ඉතින් ඒ පිරිසට කියන ඔබ වහන්සේලා වෙන පාරකින් යන්න මං වෙන පාරකින් යන්නම් කියලා පිටත් වෙනවා. පිටත් වෙලා ඔන්න විපස්සී බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩමින් එනවා. ඔන්න එනවා බෝ සෙවණට. පළල් රුක් සෙවණට. පළල් රුක් සෙවණට ඇවිල්ලා බෝසතාණන් වහන්සේ ඔන්න වාඩි වෙනවා. වාඩි වෙන්නේ කොහොමද? ලේමස් වේලේවා සම්නහරයට ඉතුරු වෙතොත් ඉතුරු වේවා. ඊට පස්සේ ඔන්න විපස්සී බෝසතාණන් වහන්සේට හිතෙන්න පටන් ගන්නවා එකම විදියට කිච්ඡං වතායන් ලෝකෝ ආපන්නෝ. අපේ බෝසතාණන් වහන්සේ හිතුවේ මේකමයි. නගර සූත්‍රයේ තියෙන්නේ ජායතිච ජීයතිච මීයතිච චවතිච උපජ්ජතිච. උපදිනවා, දිරනවා, මැරෙනවා, චුත වෙනවා, උපදිනවා. අතච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණ නප්පජානාති ජරා මරණස්ස. එනමුදු මේ ජරා මරණ වලට භාජනය වෙන එකේ ඉවරයක් පේන්නේ නැහැ. ඉතින් මේක උන්වහන්සේට පේන්නේ දැන් ඥාන දෙකක් ලැබලා තියෙනේ වෙද්දි. මොනවද ඒ? පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය. ඥාන දෙකක් ලැබලා ඉන්නේ. ඉතින් උන්වහන්සේට අර චුතූපපාත ඥානයෙන් පේනෝනේ සත්‍ය කර්මානුරූපෝ චුත වෙනවා, උපදිනවා පේනවනේ. ඇයි අර දවසක් මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතින් ඉඳලා පහළට වඩිද්දී යුදුන් 25 දිග පිඹුරෙක් දැක්කා. පිඹුර දිහා බලාගෙන හිටියා. ඔළුවෙන් ගිනි දෙල් පටන් අරන් පිච්චෙනවා වලිගෙට යනකම්. වලිගෙදි නිවෙනවා. ඊට පස්සේ ආයේ වලිගෙන් ගිනි දෙල් පටන් ගන්නවා. ආයේ ඔළුවේදී ඔළුවට යනකම් එනවා. ආයේ නැට්ටනී ඔළුවෙනි දෙපැත්තෙම ඇවිලි ඇවිලි ගිහලා පිච්චෙලා යනවා. මේක දැකලා උන්වහන්සේට සිනා පහළ වුණා. අනේ මෙහෙම සත්‍ය ලෝකේ ඉන්නවනේ. ළඟ හිටිය ලක්කන කියන රහතන් වහන්සේ ඇහුවා මොකක්ද අර බලාගෙන ඉඳලා හිනහවන්නේ මොකක්ද කියලා ඇහුවා. යංකු කිව්වා. වේළුවනාරාමයට ගිහින් බුදුරජාන් වහන්සේ බැහැදක් වෙලාට ওই ප්‍රශ්නේ අහන්නකෝ කිව්වා. ඉතින් ගියා. ගිහිල්ලා බුදුරජාන් වහන්සේ බැහැදක් ආම ඒ ලක්කන රහතන් වහන්සේ ඇහුවා ස්වාමීනි අර මොකද්ද ඔබ වහන්සේ මොග්ගල්ලාන වහන්සේ මොකක්ද අර අද එක තැනක් දිහා බලාගෙන ඉඳලා හිනහවන්නේ කියලා ඇහුවා. කියනවා භාග්‍යවතුන් වහන්සේ මං අද අමුතු සතෙක් දැක්ක යොදුන් 25ක් විතර දිග පිඹුරෙක්. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මොග්ගල්ලාන මම දැක්කා. ওই පිඹුර ඇවිදගෙන ගිහිල්ලා ගයාවේ බුද්ධ ගයාවේ බොමඩ අතලිලුත් ගියා කිව්වා. මාත් දැක්ක ওই පිඹුර මං කාටවත් කිව්වේ නැති මේ දිවෙස්ඨීන ආය දැක්කොත් සාක්ෂියක් තියෙනවා. නැත්තම් මම ඔක කිව්වොත් ඉතින් මේ හදලා කියාපු එකක් කියලා කවුරැස් කරගන්නවා. ඒ නිසා මම මෙතෙක් කිව්වේ නැහැ කිව්වා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට දුක් විඳින්නේ මොකද කියලා ඔය මනුස්සයා කරගත්තු එකක් කිව්වා. කෙලකුව එක සිද්ධියක් කිව්වා මතක හිටියට ඒක බුදුරජාණන් වහන්සේ නමකගේ කාලේ එක ශ්‍රද්ධාවන්ත උපාසක කෙනෙක් සිටුවරේක් ගඳකිලියක් හදලා දුන්නා. ඔව් අන්න සුමංගල කියන සිටුවරේ ගඳකිලියක් හදලා දුන්නා. හදලා දුන්නට පස්සේ දැන් සේවයට යන උදේ හවස. සේවයට යද්දී මේ නගරේ පාරේ ඉන්න මිනිස්සු බුදියන් ඉන්නවා. ඒ මිනිස්සු ඔදුව වහගෙන කකුල් දෙක එලිදාම් බුදි කකුලේ මඩ. යන ගමන් මේ මිනිස්සු දිහා බල්ලා කියන මෙයා නම් රැයට ඇවිදින කෙනෙක් වෙන්න ඇති. රැයට ඇවිදින දවල් බුදින කෙනෙක් වගේ කිව්වා. ආර ඔළුව වහගෙන ඉතුරු රෙද්ද ඇරලා බැලුවා. බැලුවම කවුද මේක කියාගෙන යන්නේ? ආර සිටුවරේ. වෛර වැඳගත්තා. ඒකට විතායතෙන් ඉතකොට මේ මිනිස්සුන්ගේ වෛරී ස්වභාවයනේ. වෛර වැඳගත්තා. බැඳගෙන කල්පනා කළා මං කරන්නම් මේකට වැඩේ කියලා. හත් වතාවක් පැහෙන කුඹුර ගිනි තිබ්බා. ඒත් මේ සිටුවරයා ඉවසන. හත් වතාවක් ඒ සිටුවරයාගේ ගවපට්ටියට පැනලා හරකුන්ගේ කකුල් කැපුවා. මේ සිටුවරය රිද්දන්නේ මේ කරන්නේ. මොකද්ද ඒක අර වචනේ කිව්වා කියලා. හත් වතාවක් සිටුතුමාගේ මාළිගේ ගිනි තිබ්බා. සිටුතුමාට ගාණක් නැහැ. සිටුතුමා යනවා සේවයට යනවා. දැන් පේන්නෙම නැහැ මේ සිටුතුමා රිදෙට රිදෙන බවක්. පන්න දැන් පල්ලි ගන්නවා. ඊට පස්සේ මෙයා සිටුතුමා ගිහින් මේ සේවකෙක් ළඟට ගියා. ගිහින් ගෑවෝ මොකද මේ සිටුතුමාට කිසි වගක් නැතුව වගේ ඉන්නේ? හත්වතාවක් මේ පැහෙන කුඹුරු ගිනි තිබලුනේ. ඔව් කිව්වා. හත්වතාවක් අර කවුද ඇවිල්ලා? ඔව් හරකුන්නේ කකුල් කැපුව නේද කියලා ඇහුවා. ඔව් එහෙම කළා තිනවා කිව්වා. ගේ ගිනි කියලා නේද හත්වතාවක් තියෙන්නේ? ඒත් ඔව් එහෙම තමයි කිව්වා. ජය මේ මිනිහට වගක් නැති කියලා ඇහුවා. කිව්වා සිටුතුමාට ඕව වගක් නැහැ කිව්වා. සිටුතුමාගේ ඔළුවේ තියෙන ගන්ධ කුටිය කිව්වා. අර සතුරා කල්පනා කරේ එහෙනම් මම වැඩේ දෙන්න ඕනේ ගාන්ධ කුටියටයි කියලා ගියා. ගිහිල්ලා බුදුජන් වහන්සේ නැති වෙලාවක ගාන්ධ කුටියට ගිනි තිබ්බා. උන් ආරංචි වුණා. සිරිතුමා දුවගෙන ගියා. බලද්දි ගිනි ඇවිලිනවා ගාන්ධ කුටිය. දැන් බලන්න මොකද්ද සිද්ධියේ එතකොට? අර චූටි වචනෙටනේ මේ පලිගන්නේනේ. ඊට පස්සේ ගන්ධ කුටියට ගිනි තිබ්බා. සිරිතුමා බැලුවා. බලන් ඉඳලා සිරිතුමා අප්පුඩි ගාලා හිනා වෙන්න ගත්තා. යසයි කිව්වා. වෙච්ච වැඩේ. මම මේ කල්පනා කර ඉරි කිව්වා මීට වඩා ලස්සන කුටියක් හදලා දෙන්න. හරි යසයි කිව්වා වෙච්ච වැඩේ කවුරු නමුත් කළා කියලා සිරිතුමා මොකද කළේ? හොඳ ලස්සන කුටියක් හැදුවා. ගන්ධ කුටියක් හැදුවා. හදලා හිට දැන් අරයට ආරංචි වුණා මේක. කල්පනා කළා මෙහෙම බෑ මුගෙන් පලි ගන්න නම් මරන්න බෝනේ. දැන් මොන පීයක් තිනේ ගහගෙන ගියා. ගිහිල්ලා දැන් ගන්ධ කුටිය පූජා කළා. බුදුජානන් වහන්සේට පූජා කළා. මේ සිටුතුමා කියනවා භාග්‍යවතුන් වහන්සේ මගේ කුඹුර පැහෙන කුඹුරු හත් වතාවක් ගිනි තිබ්බේ යම් කෙනෙක්ද? හරක් පට්ටියට පැනලා ගවයින්ගේ කකුල් කැපුවේ යමෙක්ද? මගේ ගෙවල් ගිනි තිබ්බේ යමෙක්ද? ගන්ධ කුටිය ගිනි තිබ්බේ යමෙක්ද? ඔහුට මෙහි පළමු පින හිමි වේවා කියලා. අර මනුස්සයා නිකන් මොකද්ද වුණා? ඊට පස්සේ දාඩිය දාන්න ගත්තා. හැබැයි වෛරී සංසිඳුණා. එතකොටයි සංසිඳුනේ. ඊට පස්සේ ගිහින් අර සිටුවරට වැන්දා. වැඳලා කිව්වා කවුද කියලා? මමයි ගිනි තිබ්බේ. හේතුව මොකද කියලා. තමුන්නසමට අර කතාව කිව්වේ දවසක්. ආන් ඒකට කිව්වා මම මේ පැන්නේ. බලන් එතකොට මනුස්සයන්ගේ හැටි. එතකොට අර සිටුතුමා කියනවා අනේ මේ අනේ පින්වත මට සමා වෙන්න මං ඉච්ච දුර හිතුවේ නෑ කිව්වා. එතකොට කිව්වා අනේ මං කොහොමද ඔබ වහන්සේ මගෙන් සමාදින්න මං කොහොමද මේකට මුණ දෙන්නේ? මං කැමති 16 වෙන්නේ නෑ නේ 16 වෙන්න ඕනේ ආගේ පාඩි වෙයින්ද කිව්වා. මැරිලා කිරීම ගියා අවිචී. අවිචී ගිහිල්ලා ඔය ඉතුරු ඒක අවිචීන් විදෝල ඔය ඇවිල්ලා ඉතුරු ටික මිදින්න කිව්වා. මේව පේනවා කාටද පේන්නේ? භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙවෙනි විද්‍යාවෙන් පේනවා. මොකද දෙවෙනි විද්‍යාව? චුත වෙනවා උපදිනවා, චුත වෙනවා උපදිනවා පේනවා. ඔය වගේම දවසක් එහෙම තව එකක් වුණා. භික්ෂුන් වහන්සේලා යනවා මේ දෙවුරන් වෙහෙරේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. සතර මගදී ගමක් හම්බ වුණා. මිනිසෙකු අනේ ස්වාමීන් වැඩේ ඉන්න අපි දානි පොඩ්ඩක් දෙන්නම් කියලා. ඉතින් ශාලාවක් තිබුණා එක්කන් ගියා. ඉතින් ඒ කිට්ටුවම මේ දානි හදනවා. එතකොට වේලාව තියෙන නිසා භික්ෂුන් වහන්සේලා අර මිනිසුන්ට බණ කියකි හිටියා. ඉන්නකොට මේ එක ආච්චි කෙනෙක් තෙල් තාච්චියක මොන හරි බදිනවා. බදිද්දී හිටපු ගමන් ওই තෙල් තාච්චියෙන් ගින්දර යනවනේ උඩට. ආයිම උඩට ගින්දර ගියා. ගින්දර ගිහිල්ලා බේලිච්ච පිදුරු ගහක් ඇවිලුණා. උලඟක් කෙරෙලා පිදුරු ගහ ඇවිලි ඇවිලි දැන් යනවා. දැන් ඔක්කොම බලන් ඉන්නවා මේ මොකද පිදුරු ගහක් යන්නේ කියලා. එතකොටම කාක් එක්ක ආවා. ඇවිල්ලා කාක් එක්ක කට ගැහුවා පිදුරු ගහට. ගහපු ගමන් කාක්කව ඇවිලුණා. ඇවිල්ලා පිච්චිලා වැටුණා. එතකොට හැමෝම පුදුමයටපත් වුණා. මේ මොකද මේ කොහොම හිටිටි කාක් එක්ක පිච්චෙන්ද මේ සිද්ධ වෙච්ච විදිය. බුදුරජාණන් වහන්සේ ළඟට මේ පණවිඩේ ගියා. උන්වහන්සේ සංඝයාට කිව්වා මේක මේ මිනිස්යාම කරපු එකක් කිව්වා. කලින් බොහෝ කාලයකට කලින් ගොවියෙක් කිව්වා. එක හරකෙක් හිටියා කිව්වා හීලෑ කරන්න අමාරු. හරකා කුඹුරට දාපු ගමන් කුඹුරි ලගිනවා කිව්වා. ආයෙත් ගහලා හිටුව ගන්නවා. ආයෙත් පොඩ්ඩක් දක්කනවා ආයෙ ලගිනවා කිව්වා. දැන් මේ දවසක් ආයෙමත් කුඹුරට දාන්න ගිහලා කේන්ති ගියා. මේ මිනිස්සුන්ට හොඳටම පාට පිට බැලුව පිදුරු ගොඩක් තිබ්බා. හරකද ළඟල ඉන්න බුදිය ගන්තෝ කියලා මොකද කියලා අර පිදුරු ටික ඔක්කොම අරගෙන හරක ගැඟට දාලා ගිනි තිබ්බා කිව්වා. සෙනික කෝපෙට ඉතින් ඊට පස්සේ හිතුවා හරක දැන් හරි ඔබ නිදාගන්නේ දැන් මම මගේ වැඩ කරන්නම් දැන් ජයගත්තා කියලා හිතේ නිරී ගියා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාළන් මහණෙනි ඔය හත්විනි වතාව කිව්වා කපුට වෙලා ගිනි වැදිලා මැරුණේ ඔය හත්විනි වතාව කිව්වා තව කොච්චර තියෙනවද දන්නේ නැහැ. ඉතින් මේව දකින්නකට බුදුරජාණන් වහන්සේට අර ඥාණයෙන් හිතෙනවා සත්‍යයා චුත වෙනවා උපදිනවා චුත වෙනවා උපදිනවා චුත වෙනවා උපදිනවා මේක ඉවරයක් පේන්න නැහනේ. එතකොට තමයි බෝසතාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය දෙන්නේ. කොහොමද දෙන්නේ? කිම්මිනිකෝ සති ජරා මරණං හෝති කිම් පච්චා ජරා මරණන්ති කුමක් ඇති කල්ලිද ජරා මරණ හටගන්නේ කියලා විනෝලින් විමසනකට උන්වහන්සේට විපස්සී බෝසතාණන් වහන්සේට අවබෝධ වුණා. ඉපදීම ඇති කල්ලි ජරා මරණ හටගනි. ඊළඟට උන්වහන්සේ නෝණින් විමසන්න පටන් ගත්තා. ඔව් ඉපදින්නේ කුමක් ඇති කල්ලිද? ඇයි උපදින්නේ කියලා. එතකොට විපස්සී බෝසතාණන් වහන්සේට ඥාණි පහළ වුණා. ඔව් භවයේ ඇති කල්ලි ඉපදීම සිදුවේ. භවයේ ඇති කල්ලි ඉපදීම සිදුවේ. භවය නිසා උපදී. ඊළඟට බෝසතාණන් වහන්සේ කල්පනා කළා භවය හටගන්නේ කුමක් ඇති කල්ලිද? එතකොට උන්වහන්සේට අවබෝධ වුණා උපාදාන ඇති කල්ලි භවය හටගනි. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ නෝනන් විමසුවා උපාදාන ඇතිවන්නේ කුමක් ඇති කල්ලිද? එතකොට උන්වහන්සේට අවබෝධ වුණා තණ්හාව ඇති කල්ලි උපාදාන හටගනි. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ තව විමසන්න ගත්තා තණ්හාව ඇතිවන්නේ කුමක් ඇති කල්ලිද? ඔව් විඳීම ඇති කල්ලි තණ්හාව හටගනි. ඊට පස්සේ උන්වහන්සේ තවත් විමසන්න ගත්තා විඳීම ඇතිවන්නේ කුමක් ඇති කල්ලිද? ඔව් විඳීම ඇතිවන්නේ ස්පර්ශය ඇති කල්ලිය. දැන් මේ විදිහට බලනවා. දැන් උන් බැලුවා ඉතල බැලුවා ඇයි මේ මනුෂ්‍ය ජරා මරණ වලට පත් වෙන්නේ? බැලුවම පත් වෙන්නේ ඉපදීම නිසා. අපිට යන්නේ නූලුට ඉපදීම නිසා කියලා. අපිට තියෙන කොහොමද? අපල නිසා. ඉපදීම නිසා කියලා හිතෙන්නේ නැහැ නේ. සාමාන්‍ය ලෝකයාට හිතෙන්නේ මේ කරදරයි අපලයි බෝධි පූජා කරාම ජරා මරණ නැති වෙනවා කියලා. හිතෙනවද නැද්ද? හිතෙනවනේ. පූජාවල් කරාම දැන් හරියනවා, මේක කරන්න ඕනේ, අරක කරන්න ඕනේ අපිට සාමාන්‍ය හිතෙනවා. මේ අවිද්‍යාව සහගත වුණාම මෙන්න දේ පොදු දෙයක් ඒක. ඊට පස්සේ අපි ප්‍රාර්ථනා කරන අනි අපි ලෙඩ වෙන්න එපා, ආයසට යන්න එපා, මැරෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා. මේකනේ තියෙන්නේ. නමුත් අර ඇත්ත හොයන එක්කන බලන්නේ එහෙම නෙමෙයි. ඇයි මෙහෙම වෙන්නේ? ඒකට හේතුව ආවුණා කුමක් නිසාද? ඉපදීම නිසා. ඊළඟට ඇයි උපදින්නේ? භවය නිසා. භවය කිව්වේ කර්ම විපාක හැදෙන නිසා. කර්ම විපාක හැදෙන්නේ නැත්තම් උපදින්න විදියක් නැහැ නේ. කර්ම විපාක හැදෙන නිසා උපදින්නේ. ඊළඟට නුවණින් විමසුව ඇයි කර්ම විපාක හැදෙන්නේ? කර්ම විපාක හැදෙන්නේ මක් නිසාද? උපාදාන නිසාය. ඒ මොනවාද උපාදාන? ඔව් කාමයට ග්‍රහණය වෙලා ඉන්නවා. ඔව් දෘෂ්ටි වලට ග්‍රහණය වෙලා ඉන්නවා. සීල වරත වලට ග්‍රහණය වෙලා ඉන්නවා. අත්වාද මමයේ මාගේ කියන හැඟීමට ග්‍රහණය වෙලා ඉන්නවා. එතකොට තමයි මේ කර්ම විපාක ඇත්තම අර ඔළුව වහගෙන බුදියගත්තු මිනිස්සු ගණන් නොගෙන හිටියන අතර කන්නේ ඕ එක තියාගන්න කියලා ඉවරනේ නේ. එතකොට බලන්න හොයාගන්න බෑනේ පල්ලි ගන්න විදිය. ඒකට මොකද හේතුව? ඒ පුද්ගලයා ලොකු මාන්නකින් තමයි අර බුදියගෙන හිටියේ. හොරේ. රෑ හොරකම් කරලා ඇවිල්ලා ඒ දවල් බුදියන් හිටියේ. එහෙම ඉඳගෙන ඊම ආන්නේ. දැක්කද ගියපු තැන? ඔහොම ඉතින් කොච්චර ඉන්නවද මනුස්සයන් Taman වරද ගන්න යන තැන්. එතකොට ඒ හොරා ඒ ගිනි තීතිය ගියා ඒ ලෝකෙ. දැන් මෙහෙමත් තියෙනවනේ දැන් ඔන්න වැරද්දක් කරන මනුස්සෙ. විපාක දෙන පාට පේන්නේ නැහැ. ආයෙ ඒක කරනවා. මොකද එයාට තේරෙන්නේ එයා මේ දැන් ගත කරන්නේ පෙර කරපු පිනක විපාකයක් කියලා. ඒ පෙර කරපු පින් බලේ තියෙනකන් එයාට අරග විපාක දෙන්නේ නැහැ. එයා රැවටෙනවා නෑ මට මොකුත් වෙන්නේ නිකන් නෑ. හැබැයි මේ පෙර කරපු පින් ටික ඉවර වෙන්න ඕනේ විඳලා. ඊට පස්සේ ගානට අරක එනවා. එහෙමයි වෙන්නේ. එතකොට දැන් මේ මිනිස්යාට මේ ජීවිතේදී මේ මිනිස්සු හොඳට ඉන්නේ ඊට පස්සේ නේ. ඉතින් පිටට වෙන්නේ නැහැ එතකොට ඒක. ඊට පස්සේ එයාගේ ගිනාව පින් ටික ඉවර වෙනවා. ඉවර වෙච්ච ගමන් අර රැස් කරපු පව විපාක දෙන්න පටන් ගන්නවා. එහෙමයි වෙන්නේ. ඒ නිසා අර අපිට අර පව් විපාක දෙනෙක් කෙනාව පැහැදිලිව පේන්නේ නැහැ. මොකද එයා රැස් කරපු පිරු සංසාරේ තියෙන නිසා. ඊළඟට උපාදාන හටගන්නේ මක් නිසාද කියලා හෙව්වා. මොකක් නිසාද උපාදාන හටගන්නේ? තෘෂ්ණාව නිසා. ඒ කියන්නේ මොකක් තෘෂ්ණාව කියන්නේ? අරමුණු වලට හිත ඇදිලා යනවා. ධර්මුණකට හිත ඇදිලා ගියාම ඒකේ සිටී ස්වභාවය මොකද්ද? නැවත නැවත ඒකම මතක් වෙනවා. මොකද ඒකේ හිත බැස ගන්නවා නේ. ඒකෙන් හිත බේර ගන්න බෑ. ඒකෙන් හිත අයින් කර ගන්න බෑ. ඒකෙම හිත යනවා. ඒක තමයි තණ්හාව කියලා කියන්නේ. එතකොට බෝසතාණන් වහන්සේ විමසීමස බැලුවා. බැලුවා මේ තණ්හාව හටගන්නේ ඇයි? බැලුණා මේ තණ්හාව හටගන්නේ මක් නිසාද? මේක වින්දනයක් තියෙන නිසා. මේ වින්දනයක් නැත්තම් ඒ හිත ඒක බැසගන්නේ නැහැ. ඒ හිත බැසගන්නේ යම් කිසි දෙයකට විඳීමක් නිසා. එතකොට උන්වහන්සේ නෝනෙන් විමසුවා ඇයි මේ විඳීම හටගන්නේ? එතකොට උන්වහන්සේට අවබෝධුණා විඳීම හටගන්නේ දැන් මේක ලේසි කෙනෙකුට අල්ලන්න බෑ මේ කියන එකක්වත් ගන්න බෑ. සාමාන්‍ය මනුස්සයන්ට හිතන්න බෑ. මේක බුදු කෙනෙක්ම අවබෝධ කරලා විශ්මතු කරලා ගන්න එකක්. වෙන කෙනෙකුට මේක හොයාගන්න පිළිවිල නැහැ. පිටින් විමසල බැලුවා ස්පර්ශය කිව්වද? ස්පර්ශය හොයාගත්තා. ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා? මොකද්ද ස්පර්ශය කිව්වේ? ඇහෙන් රූපයක් දකින්නකොට ඇහැ රූපය විඥානයයි එකතු වෙනවා. කනෙන් ශබ්දයක් අහද්දී කනයි ශබ්දය විඥානයයි එකතු වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරද්දී නාසය ගල්සුදේ විඥානය එකතු වෙනවා. දිවෙන් රස විඳිද්දී දිවයි රසය විඥානය එකතු වෙනවා. කයෙන් පහස විඳිද්දී කයයි පහසයි විඥානය එකතු වෙනවා. මනසින් අරමුණු විඳිද්දී මනසේ අරමුණු විඥානය එකතු වෙනවා. මේක හොයාගත්ත කියන්නේ විශ්විත දෙයක් නේ. මොකද හේතුව අපිට හිතාගන්නවත් අපි කොච්චර මේක ඇහුවත් අපිට තාම ස්පර්ශය අල්ලගන්න බෑනේ. උන්වහන්සේගේ සිහිය කොච්චර බලවත්ද කියන්නේ. යෝනිසෝ මනසිකාරය කොච්චර බලවත්ද කියන්නේ ඔක්කොම පැහැදිලිව පේන්න ගත්තා. ඉතින් අවබෝධ වුණා මේ ස්පර්ශය. ඊට පස්සේ උන්වහන්සේ විමසුවා මේ ස්පර්ශය හටගන්නේ ඇයි? උන්වහන්සේට අවබෝධ වුණා ස්පර්ශය හටගන්නේ ආයතන ආය නිසා. ආයතන ආය හටගන්නේ ඇයි? නාම රූප නිසා. පඨවි ආපෝ තේජෝ වායු කියන රූප වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම එකතු වෙලා තමයි මේ ඇහැ කන නාසය දිවකය මනස හැදිලා තියෙන්නේ කියලා අවබෝධ වුණා. ඊට පස්සේ බැලුවා නාම රූප හැදෙන්නේ ඇයි? විඥානයේ ක්‍රියාකාරීත්වය නිසා. ඊට පස්සේ බැලුවා විඥානය හැදෙන්නේ ඇයි? නාම රූප නිසා කියලා. අර නගර සූත්‍රයේ විදිහටම තමයි අවබෝධ වෙන්නේ සියලු බුදුවරුන්ට. අර නගර සූත්‍රය අපි ගිය පාරේ ඉගෙන ගත්තනේ. ඒ විදිහටම තමයි එතකොට සීල සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ගුරු උපදේශ රහිතව අවබෝධ වෙන්නේ එකම රටාවෙන්. එතකොට කියනවා මහණෙනි, එතකොට ඊපස්සේ බුදුරජාණන් වහන්සේට මෙහෙම හිතුණා. පච්චුදා වත්ති කෝ ඉදං විඥානං, මේ විඥානේ ආපසු හැරි පවති. නාම රූපම්ම නාපරං ගච්ඡති, නාම රූපෙන් පිට නොපනි. එත්තවතා මෙතෙකින්මයි ජායේතව උපදින්නේ, ජීයේතව නාකි වෙන්නේ, තවේතව මැරෙන්නේ, උපබජ්ජේතව ආය උපදින්නේ. යදිදං, ඒ කියන්නේ නාම රූප පත්‍යා විඥාන, නාම රූප නිසා විඥානය හටගනි. විඥාන පත්‍යා නාම රූපං, විඥානය නිසා නාම රූප හටගනි. නාම රූප පත්‍යා සලායතන, නාම රූප නිසා සලායතන හටගනි. සලායතන පත්‍යා පස්සෝ, සලායතන නිසා ස්පර්ශය හටගනි. ස්පර්ශය නිසා විඳීම හටගනි. විඳීම නිසා තණ්හාව හටගනී. තණ්හාව නිසා උපාදාන හටගනී. උපාදාන නිසා භවය හටගනී. භවය නිසා ඉපදීම හටගනී. ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් උපාස හටගන්නවා. මෙහෙමයි සියලු දුක් හටගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, එතකොට විපස්සී බෝසතාණන් වහන්සේට සමුදය සමුදයෝති පුබ්බේ අනනොස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි. ඒ විපස්සී බෝසතාණන් වහන්සේට මේක තමයි දුකේ හට ගැනීම කියලා හිතුණා. දැන් බලන්න සියලු බුදුරුන්ට එකම විදිහ සිටිවිලි රටාවක් එන්නේ කියන. ඊට පස්සේ මහණෙනි විපස්සී බුදුරජාණන් වහන්සේ මෙහෙම කල්පනා කළා, කුමක් නැති වුණොත්ද ජරා මරණ නැතිවන්නේ? එතකොට උන්වහන්සේට හිතුණා නෝණෙ විමසද්දී ඉපදීම නැත්තම් ජරා මරණ නැහැ. කුමක් නැති වුණොත්ද ඉපදීම නැතිවන්නේ? භවය නැත්තම් ඉපදීම නැහැ. කුමක් නැති වුණොත්ද භවය නැතිවන්නේ? උපාදාන නැත්තම් භවයක් නැහැ. කුමක් නැති වුණොත්ද උපාදාන නැතිවන්නේ? තණ්හාව නැත්තම්. තණ්හාව නැත්නම් උපාදාන නැහැ. කුමක් නැති වුණොත්ද තණ්හාව නැතිවන්නේ? විඳීම නැතිනම් තණ්හාව නැහැ. කුමක් නැති වුණොත්ද විඳීම නැතිවන්නේ? ස්පර්ශය නැත්තම් විඳීම නැහැ. කුමක් නැති වුණොත්ද ස්පර්ශය නැතිවන්නේ? ආයතන හයක් නැත්තම් ස්පර්ශයක් නැහැ. කුමක් නැති වුණොත්ද ආයතනය නැතිවන්නේ? නාම රූප නැත්තම් ආයතන හය නැහැ. කුමක් නැති වුණොත්ද නාම රූප නැතිවන්නේ? විඥානය නැත්තම් නාම රූප නැහැ. එතකොට කුමක් නැති වුණොත්ද විඥාන නැතිවන්නේ? නාම රූපේ කෝ අසති විඥානං නොහොති. නාම රූප නැත්තම් විඥානේ නැහැ කියන මේ විදිහට මේක තේරෙන්න පටන් ගත්තා. එතකොට උන්වහන්සේට හිතුණා, අදිගතෝ කෝ මෙයායන් මග්ගෝ සම්බෝධාය. මේ විදිහටම සිටවිල්ලක් ඇති වුණානේ අපේ බුදුරජාන් වහන්සේට. අවබෝධයේ පිණිස මේක තමයි මාර්ගය කියලා අදහස ඇති වුණා. අදිගතෝ කෝ මෙයායන් මග්ගෝ සම්බෝධාය, අවබෝධයේ පිණිස මේක තමයි මාර්ගය කියලා අදහස ඇති වුණා. මොකද නාම රූප නිරෝධයෙන් විඥාන නිරුද්ධ වෙනවා, විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා, නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන නිරුද්ධ වෙනවා, ආයතන නිරුද්ධ වීමෙන් ස්පර්ශ නිරුද්ධ වෙනවා, ස්පර්ශ නිරුද්ධ වීමෙන් වේදනා නිරුද්ධ වෙනවා, වේදනා නිරුද්ධ වීමෙන් තණ්හා නිරුද්ධ වෙනවා, තණ්හා නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා, ඉපදේම නිරුද්ධ වෙනවා, ඉපදේම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සියල්ල නිරුද්ධ වෙනවා. නිරෝධෝ නිරෝධෝ කියලා හැඟීමක් ඇති වෙනවා. මොකද්ද? පෙර නොයසු විරු ඥානයක් පහළ වුණා. මේක තමයි දුකේ නිරුද්ධ වීම. ඊට පස්සේ තියෙනවා මහණෙනි විපස්සී බෝසතාණන් වහන්සේ ඊට පස්සේ මොකද කළේ? පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම නුවණින් විමසුවා කියනවා. මේක තමයි රූපේ, මේක තමයි. එතකොට බලන්න පංච උපාදානස්කන්ධයේ ස්වභාවය අල්ලන්න නම් අනිවාර්යයෙන්ම අර පටිච්චසමුප්පාදයේ හට ගැනීම නැතිවීම ගැන නුවණින් විමසලා අවබෝධයක් තියෙන්න ඕනේ. මේක තේරුම් ගන්න. මේක තමයි රූපේ, මේක තමයි රූපේ හට ගැනීම, මේක තමයි රූපේ නැතිවීම. පංච උපාදානස්කන්ධයම බල බල ඉන්නකොට බොහොම සුළු කලකින් ආශ්‍රයයන්ගෙන් හිත නිදහස් වුණා. ඊට පස්සේ එතකොට ඔන්න බුද්ධත්වයට පත් වුණා. සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. කොයි රුක් සෙවණේද? පළල් රුක් සෙවණේදී. ඊට පස්සේ උන්වහන්සේට හිතුණා, මම මේ අවබෝධ කරගත්තු ධර්මය ගැඹුරුයි, ගම්භීරු, දුද්දසං දකින්න දුෂ්කරයි, දුරනුබෝධෝ අවබෝධ කිරීමට දුෂ්කරයි, සන්තෝ සාන්තයි, පනීතෝ ප්‍රණීතයි, අතක්කාවචරෝ තර්කයට ගෝචර නැහැ, නිපුණෝ සියුම්, පඬිති වේදනියෝ ප්‍රඥාවන්තයන් පසක් කරන්නේ. ආලේ රාමාකෝ පනායම් පජ ආලේ රත ආලේ සම්මුදිත. නමුත් මේ මිනිස්සයා වාසය කරන්නේ තෘෂ්ණාවෙන් සතුටු වෙමි. තෘෂ්ණාව තුලමයි ඉන්නේ. මේගොල්ලන්ට මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ අවබෝධ කරන්න තියෙන ධර්මයේ අවබෝධ වේවිද මා කිව්වෝ. මහන්සියක් විතරක් වේවි කියලා හිතුණා. හිතිලා විපස්සී බුදුරජාණන් වහන්සේ හිතුවා, කිච්චේන මේ අධිගතං අලන්දානි ප්‍රකාශ. මම බොහොම දුකසෙ මේක අවබෝධ කළේ මේක කියලා වැඩක් නැහැ. ඒතර සියලු බුදුරජාණන් වහන්සේලාට මේ සිටිවිල්ල එනවා. රාග දෝෂ පරේතේහි නායං ධම්මෝ සුසම්බුදෝ. මේ රාග ද්වේෂයන්ගෙන් පැටලී ඉන්න යට වෙලා ඉන්න සත්‍යයන් මේකනම් අවබෝධ කරන එක නැහැ. පටිසෝත ගාමින් නිපුණං ගම්බීරං දුද්දසං අනු. මේ පටිසෝත ගාමි ඒ කියන්නේ උඩුගම් බලා යන මේ ගැඹුරු සියුම් ශාන්ත ධර්මය. රාග රත්තාන් නොදක්කිති රාගයට ඇලුණු සත්වයා මේක දකින්නේ තමුක් කන්දේ නා උටන් අවිද්‍යාව නැමති කළුවර අන්ධකාරයෙන් වැහිලා මේ සත්වයා ඉන්නේ. මෙහෙම හිතුනහම මහා බ්‍රහ්මයා දැන් බලන් ඉන්නවා, දෙවිවරු ඔක්කොම බලාගෙන ඉන්නවා. ඔව් ධර්මයේ දේශනා කරනකම් දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සිද්ධියකට මේ සංවේගයට පත් වෙන්නේ කවුද? සහම්පති. දැන් විපස්සී බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයා හිතනවා නාස්සති වතබෝ ලෝකෝ. ඔව් භවත්නි ලෝකේ නැසී යාවේ. විනස්සති වතබෝ ලෝකෝ. ඔව් ලෝකේ විනාශ වී යාවේ. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්න සිත පහළ වෙන්නේ නැහැ. එතකොට මිනිස්සුන්ගේ ආයුෂ කීයද? 80000 කාලෙත් ප්‍රශ්නේ මේක. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් 80000කට ඔක්කොම නිකන් මොලොක් වෙලා තියෙයි කියලා නේ. වයස 80000ක් වෙනකොට ඇයි ඒ කාලෙට ගොඩාක් මිනිස්සුන්ට තියෙන්නේ ජරා මරණ ලෙඩවලට තියෙන්නේ නේ? එතකොට එහෙම නැහැ. එතකොට මේ මිනිස්සුන්ගේ හැබැයි අවබෝධ කිරීම වේගවත්. නමුත් රාග දේශ මොහයන්ගේ ස්වභාවය, පටිච්ච සමුප්පාදේ, අවිද්‍යා සහගත බව, ඊළඟට දස අකුසල් මේවා එහෙමම තියෙනවා. ඊට පස්සේ ඔන්න මහා බ්‍රහ්මයා විල ආරාධනා කරනවා. ආරාධනා කරාම මහා බ්‍රහ්මයා කියන භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන අවබෝධ කරණය පහළ වෙනවා කියලා. එතකොට විපස්සී බුදුරජාණන් වහන්සේ බලනවා ලෝකේ. බලද්දි හැබැයි මේකෙන් අපිට පේනවා මේ දැන් මේ සාම්පති බ්‍රහ්ම රාජයා ආරාධනා කරනනේ. දැන් මේ ආරාධනා කරපු රටාව අනිත් බ්‍රහ්ම ලෝකේ රවු දෙනවා. මෙන්න මේ වචන වලින් තමයි බුදුරජාණන් වහන්සේට ආරාධනා. ඒකට ඒගොල්ලෝ දන්නවා ඊළඟ බුදුරජාණන් වහන්සේට මේන් වචන කියන්නේ කියලා. එකම වචන එකම විදියට තමයි ආරාධනා කරන්නේ. දැන් 80000කට මිනිසුන්ගේ ආශි තිබිච්ච කාලේ මේට කල්ප 91කට පෙර ඒ බුදුරජාණන් වහන්සේ ලෝකේ දැක්කේ නෙළුම් විලක් වගේ. ඒ වචන ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ එතකොට මහණෙනි මේ මහා බ්‍රහ්මයා විපස්සී භාග්‍යතුන් වහන්සේ භාග්‍යවතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙන්න මේ විදිහට ගාථාවකින් ඇරයුම් කළා. සීලෝ යථා පබ්බත මුද්ද නිට්ඨිතෝ. ගල් පර්වතයක් මුදුනට නැග සිටගෙන ඉන්න කෙනෙක් යථාපි පස්සේ ජනතං සමන්තතු හාත්පස බිම සිටින්නා වූ ජනයව දකින්නේ යම්සේද? තතූපමන් ධම්මමයන් සුමේද පාසාද මාරුයි සමන්ත චක්කු ලොව හාත්පස දකිනා ඥානේ ඇති මහා ප්‍රඥයන් වහන්ස ධර්මයෙන් නිර්මිත වූ ප්‍රාසාදයට නැග බලනසේක්වා. මේ විදිහට තමයි සාම්පති බ්‍රහ්මරාජයත් අපේ භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කළේ. ඊළඟට තියෙන ශෝකාව තින්නම් ජනත මපේත ශෝකෝ. ශෝක රහිත වූ මොනිදුනි ශෝකයෙන් ගැදුරු වී සිටින ජනයා බලනු මැනවේ. අවික්කස්සු ජාති ජරාබි භූතං. ජරා මරණ වලින් පීඩා විඳින ජනයා බලනු මැනවේ. උත්තේහි විජිත සංගාම සතනින් දිනු උතුමාණනි නැගී සිටිනු මැනවේ. සත්‍යවාහ ගල්කරුවා නනි අනන නය නැත්තා නනි විචාර ලෝකේ ලොවේ හැසිර යනසේක්වා. දේශේසු භගවා ධම්මං භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා. අඤ්ඤාතාරෝ භවිස්සන්ති අවබෝධ කරන අය පහළ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාට කියනවා අපාරුතං තේසා අමතස්ස ద్వාර. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ මේ වචනමයි ඒ විරියමයි. යේ සෝතවන්තු පමුංචන්තු සද්දං. යමෙක් ධර්මය අසනු කැමතිද ඔවුන් සවන් මුදත්වා ඔවුන් හට අමා ද්වාරයේ විවර කරන ලද්දේ. විහිංස සංඤී පගුණන්න භාසින් ධම්මේ පනීත මනුජේසු බ්‍රහ්මේ. මේ ප්‍රනීත වූ ප්‍රගුණ වූ මැනවින් ප්‍රගුණ වූ ධර්මයේ මනුෂ්‍යයාට කිව්වේ විහිසක් වේවි කියන අදහසින්. එතකොට බුදුරජාණන් වහන්සේ ආරාධනා ලැබුණා විපස්සී බුදුරජාණන් වහන්සේට. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ වදාළ මාණෙනි, ඉතින් බැලුව කාටද ඉස්ලාම ධර්මයේ දේශනා කරන්නයි කියලා බැලුවාම ඒ පළවෙනි ධර්ම දේශනාවට වමනාය අර මහාන වෙච්ච කණ්ඩායමේ නැහැ. 84,000 නෑ. කවුද ඒ ඉන්නේ? රජුරුවන්ගේ පුතයි. රජුරුවන්ගේ පුතාගෙනම ඛණ්ඩ, ඊළඟට පුරোহিত පුත්‍රයාගෙනම 30. ඔන්න ඛණ්ඩ 30 කියන දෙන්න දැක්කා. දැකලා උන්වහන්සේ ඉර්ධියෙන් වැඩම කළා. කේම කියන රජුරුවන්ගේ මිගදාය තිබුණා. මිගදායට ගිහිල්ලා ඒ කේම මිගදායදී ඔන්න ධම්මසප්පවත්තන සූත්‍රය දේශනා කරලා දෙන්නට. එතකොට මොකද වුනේ? ඒ ධර්මයේ දේශනා කරාම සෝතාපන්න වෙනවා. සෝතාපන්න වුණාට පස්සේ පැවිද්ද දෙනවා. ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වෙනවා. ඊට පස්සේ අරහත්ත්වයටපත් වෙනවා. අරහත්ත්වයටපත් වුණාට පස්සේ ඔන්න නගරේ ආරංචි වෙන මිනිසුන්ට විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ පහළ වුණා. අන්න රජුරුවන්ගේ පුතත් පුරෝහිතයාගේ පුතත් ගිහිල්ලා ඛණ්ඩ 30 කියන දෙන්න පැවිදි වුණා. එහෙනම් අපිත් පැවිදි වෙමු කියලා තව 84,000 යනවා. ගිහිල්ලා පැවිදි වෙනවා. ඊට පස්සේ ඒ 84,000ටම ධර්ම දේශනා කරනවා. සෝතාපන්න වෙනවා. ඊළඟට ඒ ඔක්කොම පැවිදි කරනවා. ඊට පස්සේ ආය ධර්ම දේශනා කරනවා. අරහත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ ආරංචි වෙනවා. අර 84,000 පැවිදි වෙලා ඉන්න 84,000ට ආරංචි වෙනවා. අන්න මේ අපගේ විපස්සී බුදුරජාණන් වහන්සේ උන් ධර්ම දේශනා කරනවා. ඒ නිසා අපි ගිහින් උන්වහන්සේව බැහැ දකින්න යන්න ඕනේ අසල් රාජධානී ඉන්නේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න ඒ රාජධානීට හොයාගෙන එනවා. අර භික්ෂුන් වහන්සේලා 84,000. ඔන්න බුදුරජාණන් වහන්සේ බොණ ගහනවා, ධර්මය අහනවා, මාර්ගඵල ලබනවා, රහත් වෙනවා. දැන් පිරිස කීයද? 168,000. ඒ පළවෙනි පිරිස. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා, මහණෙනි චරත භික්ඛවේ චාරිකං, මහණෙනි චාරිකාවේ සැරිසරා යන්න. බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය, අත්තායිතාය සුඛ භෝජනයාට හිත සුව පිණිස, සැපේ පිණිස, දෙවි විනුසුන්ට හිත සුව පිණිස යන්න. මා ඒකේන දේ අගමෙත් එක පාරක දෙන්නේ වඩින්න ඕනේ. අත්තායිතාය සුඛාය දේව මනුස්සාන දේව විනුසුන් හිත සුව පිණිස මේ ධර්මය මුල්මඳාක පිරිසුදු පාරිශුද්ධ නිවන් මඟ කියාගෙන යන්න කියනවා. අවබෝධ කරන අය 15. මේක හරි ලස්සනයි. අර වචනමයි තියෙන්නේ. සම්ති සත්ත අපරජක්ක ජාතික. මේ කෙලිස් අඩු අය ඔය ආස්සේ ඉන්නවා. අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. බණහඬ ලැබෙන්නේ නැති නිසා මේ මිනිසුත් පිරිහිලා යන්නේ. භවිසන්ති ධම්මස්ස සංඥාචාරෝ. හරියට මේ ධර්මයේ කිව්වොත් අවබෝධ කරන අය 15 වෙනවා. ඊට පස්සේ කියනවා ඒ නිසා මේ අවුරුදු 6න් පස්සේ මේ බන්දුමති රාජධානීට එන්න කියලා ප්‍රාතිමෝක්ෂි දේශනා කරනවා. එතකොට අර රහතන් වහන්සේලා ඔක්කොම 164,000 විසිරිලා යනවා. ඊට පස්සේ එතකොට මේ මහා බ්‍රහ්මයා තමයි බුදුරජාණන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේ. දැන් ඔන්න සංඝයා විසිරිලා ගියා. දැන් ඔන්න අවුරුද්දක් ගත වුණා. දෙවිවරු තමයි කියන්නේ දැන් අවුරුද්දක් ගෙවුණා. දැන් අවුරුදු දෙකක් ගෙවුණා. එතකොට අවුරුදු 6 වෙනකොට ආයමත් එකතු වෙනවා. ඊට පස්සේ ඔය විදිහට උන්න ආය අවසන් වුණාම ඔන්න එකතු වෙනවා සංඝ පිරිස. එකතු වුණාට පස්සේ ඔන්න විපස්සී බුදුරජාණන් වහන්සේ පාතිමෝක්ෂය දේශනා කරනවා. කොහොම දේශනා කරන්නේ? කාන්ති පරමං තපෝ තිටික්කා. ඉවසීමමයි උතුම්ම තපස. නිබ්බානං පරමං වදಂತಿ බුද්ධා. නිවන තමයි ශ්‍රේෂ්ඨම දේ කියලා බුදුවරු ප්‍රකාශ කරන්නේ. නහි පබ්බජිතු පරූප ගහති සමනෝ හෝති පරං විහෙටයන්තු. පැවිද්ද කවදාවත් අනුන්ට හිරිහැර කරන්නේ නැහැ. අනුන්ව වෙහෙසවන්නේ නැහැ කියනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසීවල පවුන කිරීම, කුසල් රැස් කිරීම, සචිත්ත පරියෝදපන සකී චිත්තේ පිරිසුදු කිරීම, හේතං බුද්ධානුශාසනං. මේ තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. අනුපවාදෝ, අනුන්ට උපවාද නොකිරීම. අනුපගහතු, අනුන් විනාශ නොකිරීම. පාතිමොක්ඛේච සංවරෝ, ප්‍රාතිමොක්ඛේහි සංවර වීම. මත්තඤ්ඤුතාච භත්තස්මින්, ආහාරයෙහි ආහාරයේ නුවණින් දැන වැළඳීම. පන්තංච සයනාසනං, ඈත මනසෙනසුන්හි ඇලී වාසය කිරීම. අධිචිත්තේච ආයෝගෝ ධ්‍යාන සමාපත්තියෙහි නිතර යෙදීම. ඒතම් බුද්ධාන ශාසන මේ බුදුරජුන්ගේ අනුශාසනාව. එතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ ඔක්කොම විස්තර කලේ කවුරු ගැනද? ඊපස්සේ බුදුරජාණන් වහන්සේ ගැන කියලා වදාරලා අපේ බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි. එතකොට මට දවසක් උක්කට්ටා කියන නගරේ සුභග කියන වනි වහන්සේ කර දිසාල රාජ රුක් සල් රුක් සෙවණේ වාසය කරද්දී මට හිතුණා, එහෙනම් මමත් සුද්ධාවාසවර ඇර ඉපදිච්ච නැති ජන නෑ නේද? එහෙනම් මම මේ සුද්ධාවාස දෙවියොත් එක්ක පොඩ්ඩක් ගිහින් කතා කරන්න ඕනේ කියලා ගියා. අපේ බුදුරජාණන් වහන්සේ අතුරුදහන් වෙලා ඒ ඉසුබග සාලවණේ වණිනේ අතුරුදහන් වෙලා කොහෙටද ගියේ? අවිහ කියන ලෝකෙට. කොහෙටද ගියේ? අවිහ ලෝකෙට ගියාම මේ ලක්ෂගණන් මහණිනී ලක්ෂගණන් දෙවිවරු මා වට කරගත්තා. මා වට කරගෙන කියනවා නිදුකානන් වහන්සේ අපි විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අවිහ ලෝකේ කොටසක් කියන නිදුකානන් වහන්සේ අපි විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ ශාත්‍රීය වංශයේ උපන්නේ, කොණ්ඩඤ්ඤ ගෝත්‍රයේ උපන්නේ. මේ ඔන්න විස්තර කියන්න ගත්තා කියන මහන්නේ. ඊට පස්සේ තව කොටසක් ආවා. තව ලක්ෂ ගානක් පිරිසක් ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අපි සීකි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා සීකි බුදුරජාණන් වහන්සේගේ විස්තරය මහණෙනි කියන්න ගත්තා කියනවා. ඊට පස්සේ තව ලක්ෂ ගානක් පිරිවරාගෙන මට කියනවා භාග්‍යවතුන් වහන්සේ අපි වෙස්සුබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. තව කොටසක් කියනවා භාග්‍යවතුන් වහන්සේ අපි කකුසන්ද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. තව කොටසක් කියනවා භාග්‍යවතුන් වහන්සේ අපි කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. තව කොටසක් කියනවා භාග්‍යවතුන් වහන්සේ අපි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියනවා. වැඳ කියනවා. ඊට පස්සේ තව කොටසක් කියනවා භාග්‍යවතුන් වහන්සේ අපි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ. මේ මහා භද්‍ර කල්පේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ජාතින් ක්ෂත්‍රිය වනසේක, ගෝත්‍රෙන් ගෞතම වනසේක. ඔබ වහන්සේගේ ආයු ප්‍රමාණය ඉතා ස්වල්පයයි. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට සාරිපුත්ත මොග්ගල්ලාන නම් අග්‍ර ශ්‍රාවක භද්‍ර වූ අග්‍ර වූ ශ්‍රාවක යුගලක් වැඩ සිටිනසේක. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ඔබ වහන්සේට එකම ශ්‍රාවක සංඝ සම්පාතියක් ඔබ වහන්සේට තියෙන්නේ. ඒ රහතන් වහන්සේලා 1250යි. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට උපස්ථාන කරපු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ආනන්ද නමින් යුක්තයි. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ පියාණන් සුද්ධෝදන වෙනසේක මෑණියෝ මහමායා වනසේක, වහන්සේ කිඹුලත්පුර උපන්සේක. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මෙසේ මෙසේ සම්බෝධියට පත් වන මේ ආකාරයෙන් ධර්ම දම්සක් පැවතුම් සූත්‍ර දේශනා කළා. අපි ඔබ වහන්සේගේ ශාසනයේ බඹසර වාසය කළා මෙන්න මෙහෙම ගියේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කළා මහණෙනි මෙන්න මේ විදිහට ඒ අය ඇවිල්ලා කියන්න පටන් ගත්තා. මේ ඔක්කොම ධර්ම දාසෝ නිසා කියනවා මම ගොයාගත්තා. එතකොට මේ බුදුරජාන් වහන්සේ දේශනා කළ මහණෙනි මේ කරුණ දෙවිවරුත් මට දැනුම් දුන්නා. මේක තමයි තථාගතයන් වහන්සේගේ ධර්ම ධාතුව කියලා සන්තෝෂයට පත් වුණා. එතකොට ඒ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අවබෝධය සමානයි. අසම සම වූ ඒ සියලු භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ ජීවිත චරියාව අසම සම වනසේක නුවණින් විමසීමද අසම සම වනසේක ධර්ම දේශනාවට අරයුම් ලැබීමද අසම සම වනසේක ධර්ම දේශනා කිරීමද අසම සම වනසේක ඒකාන්තයෙන්ම අපගේ භාග්‍යවතුන් වහන්සේ තුල පැවති ධර්ම ධාතුව අවබෝධ වීම ආශ්චර්යයයි ආශ්චර්යයයි ආශ්චර්යයයි ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය